බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ते बुद्धं शरणं गच्छामि द्वितीयं ते संघं शरणं गच्छामि तृतीयं ते बुद्धं शरणं गच्छामि චතියං තේ ධම්මං සරණං ගච්ඡාමි චතියං තේ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස උපනීයති ලෝකෝ අන්දෝ අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ අස්සකෝ ලෝකෝ සම්බං පහාය ගමනීයම් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ජිම්මබේරත්න මහත්මයා ප්‍රධාන මේ දරුවන් ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒ කරස්සි වෙලා අද දින මේ නිවසේහි ඊටාම වටිනා කළගුණ සැලකීමේ පින්කමක් සිදු කරන අවස්ථාව අමරා අබේරත්න මාතාව දයාබර මෑණියන් මිය ගිහිල්ලා වසරක් ගත වෙන අවස්ථාවේහි එතුමියට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කරන්නේ අද දහවල සිදු කෙරෙන දානමය පින්කමට සමගාමීව සිදු කෙරෙන ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය පින්කමයි ඔබ මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතුනි අපි කල්පනා කරලා බලන්න වටිනවා ඇයි අපි මෙවැනි පින්කම් කරන්නේ? මෙවැනි පින්කම් කිරීමෙන් අපේ ජීවිතයට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා මුලින්ම අපි කල්පනා කරලා බලන්න වටිනවා. පින්නතුනි අපිත් එක්ක එකට ජීවත් වෙච්ච කෙනෙක් මිය ගියාට පස්සේ එතනත්තා ජීවත් වෙන කාලෙදි වගේ අපට අතින් අතට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් මිය ගියාට පස්සේ අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ සිතේ පින් සිතිවිලි කුසල චේතන ඇති කරගෙන ඒ මියගේ කෙනාට අනුමෝදන් කරවීම පමණයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ විදිහට අපි මියගේ අත්ංග වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ මියගේ තැනැත්තා පිළිබඳව අපේ හිතේ දුකක් කනගාටුවක් තියෙනවා නම් ඒක අපිට දුරු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම පින්නතුනි ඒ මියගිය කෙනා වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ කෙනා ජීවත් ඉන කාලෙදි කරපු තමන්ට කරපු උදව් උපකාර හොඳට සිහිපත් කරගන්නේ කියලා. උන්වහන්සේ දේශනා කරනවා අදාසිමේ අකාසිමේ ඥාතිමිත්තා සකාචමේ පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේකත manussරං කියලා සඳහන් කරනවා. ඒ ජීවත් ඉන කාලේ අපේ අම්මා අපට මේ වගේ උදව් කළා, මේ වගේ උපකාර කළා කියලා ඒ මව් ගුණ මියගේ කෙනාගේ ගුණ හොඳට මතක් කරගන්න කියලා. ඒ සිහිපත් කරගෙන ඒ අත්සන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න කියලා. පින්තුනි අපේ ජීවිත මේ තත්ත්වයටපත් කරන්න අපට ලෝකේ උපකාර කළා යතුරුින් ප්‍රධානම දෙන්න තමයි අපේ අම්මා තාත්තා දෙන්න. යම් කිසි කෙනෙක් කොච්චර හොඳ සත්පුරුෂයෙක්ද කියලා බලන්නේ ලෝකෙ මිනිස්සු ඒ තැනැත්තා උගත්කමවත් වෙන දක්ෂතාවයක් නෙවෙයි බලන්නේ. ඒ තැනැත්තා කොච්චර තමන්ගේ අම්මට තාත්තට සලකනවද කියලා බලනවා. අම්මට තාත්තට හරියට නොසලකනවා නම් අපි මුළු ලෝකෙටම සැලකුවත් වැඩක් නැහැ. මොකද අපට මේ ලෝකේ ජීවය දුන්නු, අපට දෙපයින් නැගී සිටින ශක්තිය දීපු ඒ දෙන්නට තමයි අපි වැඩිපුරම රැකවරණය ලබා දෙන්නට ඕන. ඇතැම් විට බොහෝ දෙනාට කුඩාම කාලේ අම්මා තාත්තා වටිනවා. හැබැයි ටිකෙන් ටික අලුත් ඥාති මිත්‍රාදීන් ලැබෙනකොට, දරුවන් හැම ලැබෙනකොට ඒ අම්මලට තියෙන බැඳීම ටිකක් අඩු වෙනවා. නමුත් පින්නතුනි අපි හැම කරන්න හොඳ නැහැ. අපි කුඩා කාලේ පින්නතුනි අපේ අම්මට තාත්තට කොයි තරම් වැඩ තිබුණත් අපට අවශ්‍යතාවයක් වුණොත් ඒ අවශ්‍යතාවයට තමයි අම්මා තාත්තා මුල් තැන දීලා කටයුතු කළේ. ඒ වගේම අපිත් ඒ විදිහටම කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් ඒක සත්පුරුෂ දහමක් වෙන්නේ නැහැ. අපට වැඩ තියෙනවා එහෙම කියලා අපට නිදහස් වෙන්න බෑ මේකෙන්. අපේ මොන වැඩ තිබුණත් දෙමව්පියන්ගේ වැඩකදී අපි මූලිකත්වය දෙන්නට ඕන. එහෙම නොවුනොත් අපේ දරුවෝ අපි දිහා හොඳට බලාගෙන ඉන්නේ. දැන් අපි හිතනවා දරුවන්ට හොඳට සැලකුවා තමන්ටයි සැලකයි කියලානේ. පින්නතුනේ දරුවන්ට හොඟා සැලකුවට දරුවෝ සැලකන්නේ නැහැ. දරුවෝ කොහොමද තමන්ට සැලකන්නේ? දරුවෝ හොඳට බලාගෙන ඉන්නවා අම්මා තාත්තා දෙන්න ආච්චිට සීට සැලකන්නේ කොහොමද කියලා. ඒ විදිහට තමයි දරුවෝ තමන්ට සැලකන්නේ. ඒ නිසා දරුවෝ ගැනදී හොඟාක් අපි සැලකිලිමත් වෙන්නට ඕන. දරුවන්ගෙන් සැලකිලි ගන්න විතරක් නෙවෙයි, ඇත්තටම අපි සත්පුරුෂ දහමක් විදිහට පින්නතුනි දෙමව්පියෝ ගැන අපි හුඟක් සැලකිල්ල දක්වන්න වෙනවා. මොකද එතනින් තමයි අපේ අනිත් ගුණධම් ටික ඔක්කොම තැන්වලට යන්නේ. අපේ මානසික සතුට, අපේ නිරෝගීකම, අපේ ජීවිතයේ සාර්ථකත්වය, ඒ හැමදේම තීරණය වන්නේ මෙන්න මේ කළගුණ සැලකීම කියන ගුණය මත. අන්න ඒ කළගුණ සලකන අතුරින් ප්‍රධානම දෙන්නෙක් තමයි අපේ අම්මා තාත්තා දෙන්න. එනිසා අද මේ ඔබ කරන සැලකිල්ල ඒ අම්මට කරන සැලකිල්ලක් එක අතකින්. ජීවත් ඉන්න කාලේ අම්ම හොඳින් රැක බලාගත්තා වගේම ඒ අම්මා මිය ගියාට පස්සේ අම්මගේ ගුණ සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ දරුවෝ හුඟක් වාසනාවන්තයි. මේ වගේ පින්වත් දෙමව්පියෝ ලැබීම, ශ්‍රද්ධාවන්ත, පරිත්‍යාගශීලී, බොහොම සිල්වත් ජීවිත ගත කරපු අම්මල තාත්තල ලැබෙන එක සරල දෙයක් නෙවෙයි. අපි සතර හුඟක් පින් කළා තමයි අපට පින්වත් දෙමව්පියෝ ලැබෙන්නේ. ඉතින් ඒ පින්වත් දෙමව්පියන්ගේ ඒ ආශිර්වාදය නිසා තමයි අපි බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් සමාජයේ ඉන්නේ. ඒ නිසා පින්නතුනි අපි ඇත්තන් රැක බලා ගන්න ඕන. එයා මිය ගියාට පස්සේ කලින් කලට පින් අනුමෝදන් කරන්නට ඕන. අනිත් දේ තමයි පින්නතුනි මෙවැනි පින්කම් කරද්දී විශේෂයෙන් දරුවෝ ඒක රාශිය වෙලා කරනකොට ඒක මව් දෙමව්පියන්ට ලොකු ආශිර්වාදයක්. දරුවා අපින් බලා දරුවන් වශයෙන් අපි අමල තාත්තලා අපින් බලාපොරොත්තු වෙනවා අපි සමගියෙන් ඉඳී කියලා. එයා මිය ගියාට පස්සෙත් සහෝදර සහෝදරයන් හැටියට අපි සමගියෙන් ඉඳී කියලා ඒ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සමගියෙන් එකා වගේ ඉඳගෙන පින්කම් කරනකොට ඇතැම් විට මිය ගියත් දෙමව්පියන්ට බලන්න පුළුවන් තැනක ඉන්නවනම් ඒත් අන් ඒ දිහා බලලා හුඟා සතුටටපත් වෙනවා. ඒ නිසා ඒකත් හුඟා කටින දෙයක්. ඒ සියලටම වඩා පිනතුනේ තවත් වැඩගත්ම දෙයක් තියෙනවා. මෙවැනි පින්කම් කරද්දී අපි හිතන්න ඕන කාරණයක් තියෙනවා. මොකක්ද ඒ කාරණය? ඒ මියගේ අම්මා, මියගේ ඥාතිවරයා, ඥාතිවරයා මේ ඇත්තන් සමග කාලයක් එකට ජීවත් වුණා. දැන් මේට අවුරුද්දකට කලිනු ජීවත් වුණානේ. නමුත් පින්නතුනි අද ඒ මෑණියන් තමන් අතර නැහැ නේ. එතකොට පින්නතුනි මේ ජීවිත ඉරණමම තමයි අපේ ජීවිතවලත් තියෙන්නේ. වැඩෙමුණොත් තව අවුරුදු 100ක් යද්දී 100ක් යන්නේ නැයිද නේද? අවුරුදු 50ක් වෙන්න පුළුවන්, 40ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්නත් පුළුවන්, ලැබෙන අවුරුද්දෙම වෙන්නත් පුළුවන් සමහරට. පින්නතුනි අපිත් මේ ඉන්න පිරිසෙන් එකිනෙකන ජීවිතෙන් සමු ගන්නවා. වැඩෙමුණොත් උපරිම අවුරුදු 100කදී මෙතන ඉන්න මේ බණ කියන මම ඇතුළු අපි කවුරුවත් මේ ලෝකේ නැහැ. එතකොට දැන් අපට මේ පේන භෞතික ශරීරය කොහෙද තියෙන්නේ? ඈ මේක පස්සලට දුවවිලි වල වැලි වල තියෙන. පොඩ්ඩක් නිකමට බලන්න අතපය දිහා බලන්න මේ ශරීරේ නේද කවදා හරි මෙතෙන් යන්නේ කියලා. අපි නිතරම මේ සිහින ලෝකවල ඉන්නේ නේ. ඒ සිහින ලෝකෙන් අවදි වෙලා සැබෑ ලෝකෙට එන්න පොඩ්ඩක්. පින්නතුනි මේ ශරීරය කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේ මහා පොළවේ සාරය. මහා පොළවේ පොළවලින් ආහාර වලින් පෝෂණය වෙච්ච දෙයක් මේ ශරීරය අපේ කර්ම බීජයත් එකතු වෙලා. නැවත මේ මහා පොළොට මේක එකතු වෙනවා. එතකොට ඒක ආද තමන්ගේ කරගෙන නිසා තමන්ට මේක ලොකු වටිනකමක් තියෙනවා. හැබැයි පින්නතුනි මෙහෙම අද අපි තමන්ගේ කරගෙන මේ ශරීරය හිටියත් ඔබ දන්නවද මේ ශරීර අභ්‍යන්තරේ කොච්චර සතු ඉන්නවද කියලා? විශාල සත්තු ප්‍රමාණයක් තමන්ගේ නිවසේ කියලා හිතාගෙන මේක ඇතුලේ ඉන්නවා. එහෙම එකක් තමයි තමන්ගේ කියලා තමනුත් මේ පාවිච්චි කරන්නේ. දැන් අපි ගමන් බිම යනකොට ඉතින් අපිට ගෑස් එම ගහන්න ඕන. නමුත් ඒ සත්තු නොමිලේ මෙයන් අපිත් එක්කම. ඉතින් බොහෝ සත්වයන් මේ ශරීරය අසුරු කර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපි මේ ඉන්න ගෙදර අපට නොපෙනෙන සත්තු කොච්චර නම් ඉන්නවද? පුරා කොහොඹින් ඉන්නවා. එයට ඔප්පුවක් නැහැ. නමුත් ඔප්පුවක් නැතුවම ඉන්න මොගේ ජීවන්නේත් නැතුවම ඉන්න කට්ටිය. ඒ පෙනෙන ලෝකේ සතු විතරක් නෙවෙයි නොපෙනෙන අදෘශ්‍යමාන සත්‍යයන් අප්‍රමාණව මේ ආශ්‍රිතව ඉන්න පින්නතුනි. එහෙම ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ ලෝකේ ජීවත් වෙන අපි පින්නතුනි හැමදාම ජීවත් වෙන්නේ මේ කර්මානුරූපව ලැබිච්ච මේ කර්මදායාදේ ගෙවෙනකොට අපිට මේ ශරීරයෙන් ඉවත් වෙලා යන සිද්ධ වෙනවා. මෙන්න මෙවැනි ජීවිත තමයි අපි ගත කරන්නේ පින්නතුනි. මෙන්න මෙවැනි ජීවිත ගත කරන අපට තමයි අපේ බුද්ධිය වර්ධනය වෙන්න බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනාවෙන් අපට කරන්නේ මොකද්ද? ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් අරගෙන වඩාත්ම ජීවිතයෙන් සතුටෙන් ඉන්න ක්‍රමය තමයි බුදුදහම තුලින් කියලා දීලා තියෙන්නේ. පින්නතුනි බුදුදහම හරියට ඉගෙන ගන්නකම් අපි ඇත්තටම සතුට විඳින ක්‍රමය අපි දන්නේ නැහැ. අපි හිතනවා අපි පාටි වලට යනවා, අපි සංග්‍රහ වලට යනවා, අපි අලුත් වාහන ගන්නවා, අපි අලුත් ඇඳුම් පැළඳුම් ගන්නවා, අපි හුඟා සතුටෙන් ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ නේ. නමුත් වෙනතුනේ ඇත්තටම අපි අපට නියම විදියට ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමවත් අපි දන්නේ නැහැ. එක උදාහරණයක් කියන්නම්. දැන් අපි කෑම කනවනේ. භාජනයක දැන් හුඟාක රසවත් කෑම දාගෙන අපි කනවනේ. කනකොට දැන් වාජිනා අපි කියමු බත් කනවා කියලා. බත් තියෙනවා, වෑංජන තියෙනවා, නොඑක් දේවල් තියෙනවා, සම්බල් වර්ග තියෙනවා. ඉතින් අපි කනකොට දැන් කටට අපි දාලා කටේ රස විඳිනකොට අපිට මොකද්ද හිතෙන්නේ පින්නතුනි? ඒ කෑම කන වෙලාවේ අපි කන්නේ පිඟානදීහා බලාගෙනනේ සාමාන්‍යනේ. අපිට හිතෙන්නේ දැන් මේ කටේ රස විඳින්නේ මේ පිඟානේ තියෙන කෑම කියලා. පිඟානේ තියෙන ව්‍යංජන දිහා බල බල, බත් දිහා බල බල තමයි කන්නේ. මේ පිඟානේ තියෙන ව්‍යංජන ටික තමයි දැන් මේ රස දැනෙන්නේ කියලා අපට හිතෙන්නේ නේ. ඇත්තටම පින්නතුනි කල්පනා කරලා බලන්න, ඔබ දැන් කටේ ආහාරයක් රස විඳිනවා නම් පිඟානේ තියෙන කෑම ටික අරගෙන ඔබට දැන් රස දැනෙන්නේ පිඟානේ තියෙන ආහාරද? ඈ දැන් ඔබට දිවේ රස දැනෙන කටේ කෙලස් එක මිශ්‍ර වෙච්ච අන්නේ ආහාරය. නමුත් ඔබට හිතෙනුනේ පිඟානේ තියෙන ලස්සන කෑම ටිකේ දැන් මේ රස විඳින්න කියලා. ඇත්තටම මේ මොහොතේ රස විඳින කෑම ටික යකට අරගෙන පිඟානේ පැත්තක තිබ්බොත් කොහමද? ඒක අරවාගේ ලස්සනද? පින්නතුනි ඒක එච්චර ලස්සන නෑ. ඒක අතින් තමන්ගේම කෑම උනත් ආයේ කටට දාගන්නත් අපි කැමති නෑ. පින්නතුනි කල්පනා කරලා බලන්න, ඔබ රූපයක් දැකලා ඔබ රූපෙන් ආස්වාදයක් විඳිනවා නම්, ඔබ කනෙන් ශබ්දයක් අහලා ලස්සන හඬක් කියලා විඳිනවා නම්, ඔබ නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, මේ හැම දෙයකම යථාර්ථයක් මේක. පින්නතුනි බුදුදහම තුළින් මෙන්න මේ යථාර්ථය අපට පෙන්වලා දෙනවා. පෙන්වලා දීලා යම්කිසි ජීවිතයේ ආස්වාදයක් ජීවිතයේ සතුටක් විඳිනවා නම් ඒ සතුට ලැබෙන්නේ කොහොමද? ඒ සතුට නැති වෙනවා නම් ඒක නැති වෙන්නේ කොහොමද? ඒක දුකක් බවට පරිවර්තන වෙනවා නම් ඒක වෙන්නේ කොහොමද කියන එක ඉතාම පැහැදිලිව අපට දේශනා කරලා තියෙනවා. අන්න ඒක දැනගත්තොත් තමයි පින්නතුනි අපි නියම සැපය, නියම සතුට, නියම ආස්වාදය විඳින්න අපි ඉගෙන ගන්නෙ. මේක උදාහරණයක් විතරයි කිව්වේ. ඒ නිසා පින්නතුනි අපි සැබෑ ලෙසම දක්ෂයන් කියලා කියන්නේ බුදුහාමුදුර ධර්ම දේශනා කළේ අපේ බුද්ධිය ලබා ගන්න, අපේ බුද්ධිය දිනු කරන්න. ඒ විතරක් නෙවෙයි අපිව දක්ෂයන් කරන්න. දැන් සාමාන්‍ය ලෝකේ දක්ෂතාවය කියන්නේ GP එක වැඩි නම්, IQ එක වැඩි නම් එහෙමයි නේ. සාමාන්‍ය ලෝකේ දක්ෂයන් කියලා කියන්නේ බුදු සමයේත් එහෙම කියන මං කලිනොත් මේ පින්නතුන ධර්ම දේශනාවේ සඳහන් කළා තියෙනවා ඒක. පින්නතුනි අපි වඩාත්ම දක්ෂයන් බුද්ධිමතුන් කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරීම වටිනාකම, උපරීම ඇගයීම ලබා දෙන්නයි බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. දැනුත් අපේ ජීවිතවල වටිනාකමක් තියෙනවා. නමුත් පින්නතුනි දැනට වඩා ජීවිතවල වටිනාකම වැඩි වෙන්න. දැන් අපි නගරයක් මැදින් අපි ගමු හොඳ ලස්සන වටිනා වාහනයක හොඳට ඇඳ පැළඳගෙන ආභරණ පැළඳගෙන ඔබ හොඳම නගරයක් මැදින් යනවා. අත්ම ලොස් ඇන්ජලිස් වෙන්න පුළුවන්, ලාස් වේගස් වෙන්න පුළුවන්, නිව්යෝක් වෙන්න පුළුවන්, ජිනීවා වෙන්න පුළුවන්, ලන්ඩන් වෙන්න පුළුවන්. නගරයක බොහෝම ධනවත් අයින නගරයක් මැදින් ඔබ යනවා. පින්නතුනි ඔබේ නගරයේ මැදින් හොඳ වටිනාම වාහනයක හොඳට ඇඳ පැළඳගෙන හොඳ සින්දුවකත් අහන් ඔබ යන්න පුළුවන්. හැබැයි එහෙම ගියත් පින්නතුනි ඔබ වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. කොහොමද එහෙනම් ඔබ වටිනා කෙනෙක් වෙන්නේ? ඔබ වටිනාම කෙනෙක් වෙන්නේ ඔබේ ආස්ථාවේ ඉහළම බුද්ධි මට්ටමකින්, තමන්ගේ හිත ඉහළම මට්ටමේ කුසලයක තියාගෙන ඔබ යන දක්ෂණන් තමයි ඔබේ තිදි වටිනා කෙනෙක් වෙන්නේ. ඔබට ඒ වෙලාවේ හමු වෙන හැම කෙනෙක් ගැනම මෛත්‍රී සහගත හැඟීමෙන් යන්න පුළුවන් නම්, ඔබට ඒ අවස්ථාවේ උපරිම වශයෙන් අනිත්‍යතාවය මෙනෙහි කරමින් ප්‍රඥාවේ ඉහළම මට්ටම යන්න පුළුවන් නම්, ඔබ ඒ මාර්ගය යන දහසක් දෙනා තුරින් ඔබ වටිනාම කෙනා බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ වටිනාකම ලබා දෙන්නයි බුදුහාඳුර ලොකෝ කැපවීමක් කළේ. මේ කැපවීම පින්නතුනි අවුරුදු 45ක් බණ කිව්ව විතරක් නෙවෙයි බුදුහාඳුරෝ. සාරාංශක කල්පලක්ෂයක පරිත්‍යාගයක් මේක නිකන් නෙවෙයි. ඔබ ආද බුදුමන කියලා දෙයක් අහනවා නම් පින්නතුනි හිතන්න අපි මේක සරල දෙයක් කියලා. මේක ලේසියෙන් ලැබිච්ච දෙයක් කියලා හිතන්න එපා. කඩේට ගිහිල්ලා සාමාන්‍ය බඩුවක් ගන්න වගේ දෙයක් කියලා. බුදුදහම කියන්නේ පින්නතුනි සාරාංශක කල්පලක්ෂයක කරපු පරිත්‍යාගයක කැපවීමක උත්සාහයක ප්‍රතිඵලයක්. බුදුහාඳුරෝ ඇස්සිස් මස්ලිය දන් දින කරපු මහා පරිත්‍යාගයක ප්‍රතිඵලයක් තමයි බුදුදහම කියලා කියන්නේ. මේ දහම ළඟදී අපි හුඟක් දහමට ගරු කරන්න ඕන, දහම ළඟදී නිහතමානී වෙන්නට ඕන, ඒ දහම අපේ ජීවිතේට සම්බන්ධ කරගන්න ඕන කියන වටිනාකම ඇගීමක් අපේ හිතේ තියෙන්නට ඕන. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකාවෙන් තෝරාගත්තේ ඉතාම වැදගත් මාතෘකාවක්. මේක ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ තියෙන රට්ඨපාල කියලා සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා යෝන් සිටු කුමාරෙක් යෝන් වයසේදීම ඔහු විවාහ වෙන්නත් කලින්ම මහණ වුණා. මේ සිටුවරයට හිටිය එකම පුතායි ගමේ හිටිය ධනවත්ම කෙනා, ධනවත්ම සිටුවරයට හිටිය එකම පුතා පැවිදි වුණා. පැවිදි වෙලා ඔහු කාලයක් ආරණ්‍ය ගතව ඉඳලා නැවත තමන්ගේ දෙමෝපියන් හමු වෙන්න ආවා. දෙමෝපියන්ටත් බණ කියලා ඊට පස්සේ ආසන්න තිමේච්ච රජතුමාගේ රජ උයනේ ටිකක් විවේකීව හිටියා. විවේකීව ඉන්න අවස්ථාවේදී මේ සිටු කුමාරිය පැවිදි වෙලා නැවත ගෙදරට ආව කියලා ආරංචි වෙලා, රජ උයනට ආව කියලා ආරංචි වෙලා ඒ ප්‍රදේශයේ හිටිය රජතුමා ආවා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය, ස්වාමීනි බොහෝ දිනක් පැවිදි වන්නේ වයසට ගිහිල්ලා. වයසට ගියාට පස්සේ සලකන්න කෙනෙක් නැති නිසා සමහර අය මහාන වෙනවා. ඒ වගේම සමහරය මහණෙනෝ ලෙඩ වුණාට පස්සේ ලෙඩ වීමට ප්‍රතිකාරයක් ගන්න හැටියට. බුදු සමය පැවිදි වෙන අය විතරක් නෙමෙයි මේ වෙනත් ආගම්වල තිමිච්ච තත්ත්වය මේ කිව්වේ. ඇතැම් අය මහණෙනෝ වයසට ගිහිල්ලා සමහරය මහණෙනෝ ලෙඩ වෙලා. සමහරය මහණෙනෝ දුප්පත්කම නිසා. තවත් සමහරය මහණෙනෝ තමගේ ඥාති මිත්‍රාදීන් කවුරුත් නැති වුණාම. මොනවද මහණෙනේ හේතු? සමහරය වයසට ගිහිල්ලා, සමහරය ලෙඩ වෙලා, සමහරය ඥාති මිත්‍රාදීන් නැති නිසා, සමහරය ධනෙ නැති නිසා. මේ රජතුමා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ ඉතාම තරුණ වයසේ ඉන්න කෙනෙක්. හුඟක් හොඳ රූප සම්පන්නිය ඇතෙන කෙනෙක්. ඒ වගේම ඔබ හුඟක් ධනවත් කෙනෙක්. ඔබගේ පියතුමා මේ ප්‍රදේශෙම ධනවත්ම කෙනා. ඒ ධනෙ සම්පූර්ණයෙන්ම ඔබට එන්න තියෙන්නේ. ඒ වගේම ඔබට ඥාතීන් ඉන්නවා, තවම ඔබේ දෙමව්පියන් ඉන්නවා. ඒ වගේම ඔබ හුඟක් නිරෝගී කෙනෙක්. යෝන් වයසේ ඉන්න නිරෝගී ධනවත් ඥාතින් ඉන්න ඔබ මේ සියලුම සම්පත් තිබිද්දී ඇයි මේ තරුණ වයසේදීම මහණුනේයි කියලා ඇහුවා. දැන් මේ කාලේ උනත් එහෙම එන්නේ නේද? අවුරුදු 25න් තියෙන කවුරු හරි මහණුනම සමහරට හරිය ප්‍රශ්නේ ඇයි මේ කාලේ මහණුනේ කියලා කලකිරෙලද කියලා නේ. කලකිරෙල නෑ මහණෙන්නේ පැහැදිලා. මේ තෙරුවන කිරේ පැහැදිලා මහණෙන්නේ. නමුත් සමහර අයහන ඇයි කලකිරෙලද මහණුනේ කියලා. පින්නතුනේ මේ අවස්ථාවේදී මේ රජ සිටු කුමාරයා මේ ස්වාමීන් වහන්සේ උත්තරයක් දුන්නේ ඇයි මහණ වෙන්න හේතු කියලා. ඒ හේතු හතර තමයි මේ ධර්ම දේශනාවේ ප්‍රධාන මාතෘකාව. පළවෙනි කාරණාව තමයි පින්නතුනේ මෙන්න මේ සිටු කුමාරයා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මහණ වෙන්න හේතු. පළවෙනි කාරණේ මොකද්ද? උපනීයති ලෝකෝ අද්දුවෝ කියන කාරණේ. මේ ලෝකයේ සත්වයා ටිකෙන් ටික වැයවීමට මහලු භාවය කරා ළඟා වෙමින් ඉන්නේ. ටිකෙන් ටික දුරවල වෙමින් ඉන්නේ මේ සත්වයන්. ඒ නිසා මේ සිටු කුමාරය සඳහන් කරනවා තමන් පැවිදි වෙන්න හේතු වෙච්ච මුල් කාරණේ මොකද්ද? මේ තරුණ බව හැමදාම තියෙන්නේ නැහැ. මේක ටිකෙන් ටික දුරවල වෙනවා. මේ ශරීරය වැය වෙනවා. ශරීරය දුබල වෙන තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ නිසයි මම මහණුනේ මීට කලින් කියලා. ඔන්න මහණ වෙන්න පැවිදි වෙන්න හේතු වෙච්ච පළවෙනි කාරණේ මේ තරුණ කුමාරයෙක් පැවිදි වෙලා පැවිදුණාට පස්සේ අහනවා රජ කෙනෙක් අහනවා ඇවිල්ලා ඇයි ඔබ මහණුනේ මේ තරුණ වයසේදීම කියලා. එතකොට කියනවා මගේ මේ තරුණ බව හැමදාම නැ ඉක්මනටම මේක දුර්වල වෙනවා ඉක්මනටම වයසට යනවා ඒ නිසා මම ඉක්මනටම කලින් මහණුණා කියලා. ඔන්න පැවිදි වෙන්න හේතු වෙච්ච පළවෙනි කාරණේ. දෙවෙනි කාරණය තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. අපිට තමන්ට කියලා සැබෑ ලෙසම පිළිසරණක් නැහැ කියන කාරණේ. දැන් අපි හිතාගෙන අපිට දරුවෝ ඉන්නවා, ගෙදර තියෙනවා, රැකියාව තියෙනවා, වාහනේ තියෙනවා කියලානේ. අපි හිතාගෙන මේවා තමන්ට ඇත්තටම රැකවරණේ පිණිස හේතු වෙනවා කියලා අපි හිතාගන්නේ. නමුත් මේ සිටු කුමාරය කියනවා මේවා තිබ්බට මේවා ඇත්තටම තමන්ට නියම අවශ්‍ය වේලාවෙදි තමන්ට පිළිසරණට නැහැ කියලා. තමන්ට ඇත්තටම රැකවරණයක් සේෆ්ටි එකක් නැහැ රිෆියුජ් එකක් නැහැ කියලා. තමන් නිතරම අවදානම් මට්ටමක ඉන්නේ මෙන්න මේ අවදානම නිසයි තමන් පැවිදි වුණේ කියලා. තුන්වෙනි කාරණය තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියම්. සියලුම දේවල් තමන් කවදා හරි දවසක අත්හැරලා යන්නට සිද්ධ වෙනවා කියන කාරණේ. දැන් තමන්ගේ අම්ම බලන්නනේ තමන්ට දරුවෝ හිටියා, ගෙදර තිබුණා, තමන්ට කියලා ශරීරයක් තිබුණා, ඒ ඔක්කොම ටික අත්හැරලා ගියා. අඩු ගානේ තමන්ටම කියලා තිබ්බ ශරීරේවත් අරන් ගියේ නැහැ. මෙන්න මේක තමයි යථාර්ථය කියලා කියන අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන්. තමන් අස්වාමික කෙනෙක්. ලෝකේ මේ සම්පත්වල සැබෑ හිමිකරුවක් නැහැ. කලින් කාලේට මේ හිමිකාරත්වය මාරු වෙන එක තියෙනවා. දැන් අද ඔබ ළඟ තියෙන සල්ලි ටික හෙට තව කෙනෙක් ළඟ. ඊයේ ගහක කොලක තිමිච්ච ගෙඩියක් අද ඔබේ ශරීරයේ තියෙන දේ හෙට තව තැනකට යනවා. තව අවුරුදු 50ක් යනකොට මේ ශරීරය පොළොවට පස්සල. මේ දේවල් වල ස්වභාවය ඒ තැනින් තැන මාරු වෙන එක ඇති. ටික කලක් අපේ ළඟ තියෙනවා. දැන් ඔබේ ළඟ ඉන්න දූ දරුවන් බලන්න. ඔබේ දරුවා ඇතැම් විට ඔබේ කියලා ඔබට හිතෙන්නේ නේද? අද ඔබට හිතෙනවා මීට අවුරුදු 10කට 25කට කලින් 30කට කලින් ඒ දරුවා අල්ලපු ගෙදර දරුවෙක් වෙන්න පුළුවන්. තව අවුරුදු 50කට පස්සේ ඒ දරුවා තවත් කෙනෙක්ගේ දරුවෙක් වෙනවා. පින්නතුනි මෙන්න මේකයි ස්වභාවය. මේ තැන් තැන් වලට මේ සම්බන්ධය හැමදාම නැහැ. මේක ටික කලකට සැබෑ හිමිකාරත්වයක් අපට නැහැ. වැඩි දෙයක් බලන්න පින්නතුනේ තමන්ගේ හිසේ තියෙන කෙස් බහ කෙස් ගහ බලන්නනේ. අද මේ වෙලාවේ කෙස් ගහ තියෙනවා තාඩිකකින් වැටලෙක කුණ කූඩේනේ. තමන්ගේ නියපොත්ත බලන්නනේ. දවසකට ශරීරයේ කොච්චර දේවල් තමන් ශරීරයෙන් අයින් කරනවදනේ? මේ පේන ශරීරේ. දැන් මේ මොහොත මගේ කියලා හිතාගෙන මේ නියපොත්ත මේ කෙස් ගහ. තව සුළු මොහොතකින් ඒක අයින් වෙච්ච ගමන්ම ඒ පැත්ත දිහාවත් බලන්නේ. පින්නතුනේ මෙන්න මේක තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනිය කියන්නේ මේ සියල්ලක්ම Tamanta අත්හරින වෙනවා. ටිකෙන් ටික අත්හැරලා කවදාද දවස ඔක්කොම එක තත්පරෙන් ඔක්කොම අත්හරින වෙනවා. ඒක ඇස් පියන ගහන මොහොතෙන් gederai daruwa tika hitharanne tamange shariyat ekka mohothin ayin karanna wenawa. මේ කුමාරය කියනවා මෙන්න මේකත් මහානන හේතුවක් කියලා. හතරවෙනි කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. කොච්චර ලැබුණත් කවදාවත් තෘප්තියක් නැහැ කියන එක. තව තවත් ලබා ගන්න වැඩි කරන්න නිතරම මනසේ හැඟීමක් තියෙනවා. Tamanṭa කෙනෙක් ලැබුණත්, දරුවෙක් ලැබුණත්, තව හිතවතෙක් ලැබුණත් එයා ආමදීට පස්සේ තව කෙනෙක් කරා පියනවා. මේකේ පින්නතුනේ තෘප්තියක් නැහැ. මානසික ස්වභාවය මේක වරදක් නෙවෙයි. මේක තමයි මානසික ස්වභාවය. මෙන්න මේ ස්වභාවය තියෙන නිසා තමයි අපි සැබෑ ස්ථාවර මානසික සුවයක් කරා පියන්නට ඕන. එතකොට මෙන්න මේ සිටු කුමාරයේ කියනවා පැවිදි වෙන හේතු වෙච්ච කාරණා හතරක්. මොකද්ද පළවෙනි කාරණය? ටිකෙන් ටික මහලු වෙනවා කියන කාරණය. දැන් තමන්ට තියෙන තරුණ ශරීරය හැමදාම නැහැ, ටිකෙන් ටික ඉක්මනටම වයසට යනවා. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා හරියට ගිරි නදී වේගෝපමං යවවනම් කියලා. හරියට යෝනු බව කියන එක කන්දක් මුදුනේ ඇදහැලෙන ගංගාවක් වගේ කියලා. දියැලක් වගේ කියලා. කන්දකින් දියැලක් හැලෙනකොට හරි ලස්සනට පේනවනේ. නමුත් සුළු මොහොතකින් පින්නතුනේ දියැල පල්ලෙහාට වැටිලා සාමාන්‍ය විදියට යනවා. නමුත් බලන කෙනාට හැමදාම පේන්නේ දියැල හැමදාම තියේ කියලා. ඒ පේන දියැල පින්නතුනේ එක මොහොතකින් එක බිමට වැටිලා සාමාන්‍ය විදියට ගලාගෙන යනවා. අපට මේ පේන යෝන් ශරීරයේ පින්නතුනේ මේ තරුණ රූප සම්පත්තිය තමන්ගේ තියෙන ශරීරයේ පැහැපත් බව හැමදාම නැහැ. මේක ඉක්මනින්ම තමන්ට වින්වල යනවා විය කියලා යනවා. දෙවෙනි කාරණය තමයි අත්තානෝ ලෝක වනබිස්සරෝ තමන්ට කියලා සැබෑ පිළිසරණක් අධිපති භාවයක් තමන්ගේ ජීවිතය තුල නැහැ කියන එක. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන් කියනවා තමන් අස්වාමික කෙනෙක්. තමන් සියලුම දේවල් අත්හැරලා යම් කිසි දවසක යන්න ඕනේ කියන කාරණේ. ඊළඟට සඳහන් කරනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ සම්පත් කොච්චර ලැබුණත් තමන්ට මදි. තමන් නිතරම අතෘප්තිකර බවත් එක්කයි ඉන්නේ කියලා. පින්නතුනි මෙන්න මේ කරුණු හතර ඊටාම කෙටියෙන් කියනකොට මේ රජතුමා බොහොම අවංක කෙනෙක්. මේ රජතුමා අවංක නිසා රජතුමා කියනවා සාමිනියේ කාරණා හතර මට නම් හරියට තේරුන්නේ නැහැ. තා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. දැන් මේ අපි මේ සාකච්ඡා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පැවිදි වෙච්ච ඉතාම යෝන් වයසේ හිටිය සිටු කුමාරයෙක් පැවිදි වෙලා පැවිදුනාට පස්සේ මේ ස්වාමින් වහන්සේගෙන් අහනවා රජතුමා ඇවිල්ලා මේ ප්‍රදේශෙ හිටිය ඇයි ස්වාමිනිය ඔබ තරුණ වයසේදීම මේ ධනවත් වෙන කාලේ නිරෝගී වෙන කාලේ ඇයි මහණුනේ කියලා. අන්න ඒ මහණ වෙන්න හේතු වෙච්ච කාරණා හතරක් සඳහන් කරනවා. ඇයි කලින්ම මහණුනේ කියලා. එතකොට කියනවා මහණෙන් හේතු වෙච්ච පළවෙනි කාරණේ තමයි ඉක්මනටම වයසට යනවා. ඒ නිසා ඉක්මනටම කලින් මහණුනේ කියලා. දැන් සමහර අය මහණ වෙන වයසට ගියාට පස්සේ නේනේ. නමුත් දක්ෂතාවයේ වයසට ගියාට පස්සේ මහණ වෙන එක නෙවෙයි. වයසට යන කලින් මහණ වෙන එක. ඒකෙන් කියන්නේ හැම දිනක්ම මහණ වෙන්න කියලා. නමුත් Taman ධර්මයේ හැසිරෙන්න වයසට යන කලින්ම මේක පටන් ගත්තොත් තමයි Taman සාර්ථක වෙන්නේ. ඒතර වයසට යෑම තමයි පැවිදෙන එක හේතුව. ඊළඟ කාරණය තමයි Taman ගැන සම්පූර්ණ පාලනයක් ජීවිතේ කරන්න බෑ. අපි හිතාගෙන ඉන්න Tamanට ඔක්කොම පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් Tamanට සම්පූර්ණම ජීවිතේ පාලනය කරන්න බෑ. දැන් ඒක උදාහරණයක් කියන Tamanට එක ඉරියව්වක කොච්චරලා පුළුවන්ද Tamanට වාඩි වෙලා ඉන්න. තමන්ගේම නම් තමන්ගේ ශරීරයනේ පුළුවන් වෙනවනේ එක දිගට පැයක් ඉන්න නේද? වීඩියෝ එකක් එහෙම තිබ්බොත් කියලා බැලුවොත් බලාගන්න පුළුවන් ඉරියව්ව පැයකට කොච්චර වෙනස් කරනවද කියලා. ඒක හැම වෙලෙකින් යවුවොතින් බලන්න පුළුවන් අර කැවෙන හැටි අපි. පින්නතුනි අපේ ශරීරයේ පිළිබඳවත් අපට එච්චර පාලනයක් කරන්න බැරි කම. මේක තමයි තමන් තමන් පාලනය කරන්න බෑ කියලා කියන්නේ. ඊළඟ කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන් තමන් ඉක්මනටම මේ දේවල් ටික අත්හැරලා තමයි යන්න නිතර සෝදාන වෙමින් මේ ඉන්නේ. දැන් උපන්දිනය කියලා අපි හුඟා සමරනවානේ හරි සතුටෙන් සාද තියලානේ. ඇත්තටම පිනොතුනේ උපන්දිනය කියලා සමරන්නේ මොකද්ද මේ අපි? අපි මේ සමරන්නේ මම තව අවුරුද්දකින් මරණයට ලං වුණා කියලා සින්දු කියලා කේක් කපලා අපි සමරනවා. hina වෙලා. ප්‍රතිඥාපත්තු කරලා තවත් අවුරුද්දකට ලං වුණා කියලා කවුරුත් එක hina වෙලා ඉන්නවා. පිනොතුනේ යථාර්ථය මේක. මේ වෙන්වීම මොහොතක් පාසා අපි වෙන්වීමට කරුණ සම්පාදනය කර ගනිමින් ඉන්නේ. අපි නොදැන හිටියත් යථාර්ථය මේක. අනිත් කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ නිතරම මදී කියන හැඟීම එන කොච්චර ලැබුණත් මොකක් හරි අඩුවක් තාම තියෙනවා. මෙන්න මේ කරුණු හතර කිව්වට පස්සේ රජතුමාට හරියට පැහැදිලුනේ නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීන් මේක තවත් මට පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ උදාහරණ මාර්ගයෙන් කරුණු විස්තර කරනවා. මහලු වෙන කාරණේ පළමුවම කියනවා. කියනවා රජතුමනි දැන් ඔබතුමාට වයස අවුරුදු 80යි. ඔබතුමා ඊටාම යෝන් තරුණ වයසේ හිටිය කාලේ ඔබතුමාට ජීවිතය ගැන කොහොමද හිතුනේ කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම ඒ කාලේ ඇත්ත ශ්‍රිය පාබල කියන සිවුරංග සෙනඟ පිරිවරාගෙන මං හිටියේ. මම බිමින් ගියත් මට හිතුනේ මම ටිකක් උඩින් යන්නේ කියලා. දැනුත් අපි කියනවා යා දැන් උඩින් යන්නේ කියලා නේ. එහෙම කියලා තියෙනවා. තරුණ වයසේදී හිතන්නේ බිමින් යනකොටත් හිතෙන්නේ උඩින් යන්නේ කියලා. ස්වාමීනි මට එහෙමයි ඒ කාලේ හිතුනේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අහනව රජතුමනි දැනුත් එහෙම හිතනවද කියලා. අනේ ස්වාමීනි දැන් මට අවුරුදු 80යි. දැන් මම මේ හැරමිටි වාරුවේ යන්නේ. දැන් මට බිමිනුත් යාගන්න බැරි මට්ටමේ මං ඉන්නේ කියලා. ඔන්නෝක තමයි මේ වියපත් වෙනවා කියලා කියන්නේ. ශරීරේ දුර්වල වෙනවා කියලා කියන්නේ මෙන්න මේකයි කියලා අර රජතුමාට උදාහරණෙන් පැහැදිලි කළ දුන්නා. ඊළඟ කාරණේ තමයි තමන්ට සැබෑ පිළිසරණක් නැහැ කියන කාරණය. රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබ ඊටාම බරපතල ලෙඩක් හැදිච්ච වෙලාවේ ශරීරයේ දැඩි වේදනාවකින් ඔබ ඉන්න අවස්ථාවේ ඔබ දැන් රජ කෙනෙක්. ඔබේ ඇමතිවරු ඥාතීන් කවුරුත් ඒක රාශී කළා. එයාට කිව්වොතින් ඔබේ වේදනාවෙන් ටිකක් එයාට දෙන්න කියලා. එයාට පුළුවන් ද ඔබේ වේදනාව ටිකක් දීලා ඔබට බෙදා හදාගන්න. එයා කැමති වුණත් Tamanට වේදනාවෙන් දෙන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනි අපට දරුවෝ ඉන්න පුළුවන්. අපේ වෛද්‍යවරු ඉන්න දරුවම ඉන්නත් පුළුවන්. නමුත් අපට දෙඩි රෝගයක් ඇදිච්ච වෙලාවකදී පින්නතුනි ඒ වේදනාව දෙන්න හෝ බාර ගන්න කෙනෙක් නැහැ. ඒ වේදනාව තනිකරම තමන්ම විඳින්න ඕන වේදනාවක්. මෙන්න මේක තමයි පින්නතුනි තමන්ට තමන් කැමති විදිහට තමන්ගේ ශරීරය තමන්ව පාලනය කරන්න බෑ කියන කාරණේ මේ. අපට පොඩි ටිකක් කොණ්ඩේ පීරණ ටිකක් ඉතින් පුවර ටිකක් ගහගන්න පොඩි ටිකක් කරගන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ වයසට යෑම සහ මේ ලෙඩවීම කියන මෙන්න මේ කාරණා මත තියෙන තත්වයන් අපට පාලනය කරන්න බෑ. හැබැයි අපට කය පාලනය කරන්න බැරි වුණාට පින්නතුනි අපට පුළුවන් අපේ හිත පාලනය කරගන්න. අන්නේ හිත පාලනය කරගත්තොත් හරියට ශාරීරික දුක් මහ දුක් වෙන්නේ නැහැ. අන්නේ එකයි වැදගත්කම. තුන්වෙනි කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනේ සියල්ලක්ම තමන් අත්හැරලා යන්න ඕන කියන කාරණේ. රජතුමාට මේකටත් උදාහරණයක් කියනවා. මොකද්ද උදාහරණේ? රජතුමනි ඔබ යම්කිසි දවසක මිය යනවා. මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා ඔබ මිය ගිහලා ඔබේ අවසන් කටයුතු කරාට පස්සේ ඔබ නැවත පරලොවේ ඉඳලා ඔබේ ගෙදරට ආවොතින් ඔබට කලින් තිබිච්ච රාජ්‍ය මේ මාලිගාව දේපල ඔබේ ඥාතීන් නැවත දෙනවද කියලා. තමන් මිය ගිහිල්ලා දැන් අවසන් කටයුතු කරේ කියමු කෙනෙක්ගේ. කරාට පස්සේ ආයි එනෝ අනේ මං ආයි එන්නම් කමන්නේ නැද්දාවට මට අර කලින් තිබිච්ච ටික දෙන්නේ කියලා කිව්වොතින් දෙනවද එයා? මරණ දවසේ නම් කියන අනේ මාව දාල යන්න එපා ඉන්නේ කියලා කියනවනේ. නමුත් ආයේ එන්නද කියලා ඇහුවත් කොහමද? මිය ගියාට පස්සේ ආයේ එන්නද කියලා ඇහුවොත්? එන්න නෙවෙයි පිනතුනි හැටැම්මිට හීනෙන්වත් දකින්න සමහරයි කැමති නෑ. හීනෙන් දැක්කත් බය වෙනවා. පිනතුනි මෙන්න මේක තමයි යථාර්ථය. අපට කලින් තිමිච්ච දේවල් පිනතුනි නැවත අපට හිමි වෙන්නේ නැහැ. ඒ වත්තරීට පස්සේ ඒව ඒ අයිතිය වෙනත් කෙනෙකුට යනවා. ඊට පස්සේ නැවත අපි වෙතින්ට පිළිගන්න සූදානම් නැහැ. ඒක තමයි යථාර්ථය. මෙන්න මේක තමයි සියල්ලක්ම තමන්ට අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියන කාරණය. හතරවෙනි කාරණය තමන්ට කොච්චර ලැබුණත් මදි කියන කාරණය. දැන් රජතුමාගෙන් අහන රජතුමා ඔබට දැන් අවුරුදු 80ක් වෙනවා. මේ 80ක් වෙන අවස්ථාවේදී යම් කෙසේ ඔබගේ රාජ්‍යයේ ඉන්න විශ්වාසවන්ත ඇමතිවරු හතර දෙනෙක් ඇවිල්ලා හතර පැත්තෙන් කියනවා රජතුමනි අහවල් දිසාවේ තියෙන හොඳ ශාස්ත්‍රීය රාජ්‍ය දුරවල රජෙක් ඉන්න රටක් තියෙනවා. ඒ රටේ අපි අල්ලගමු කියලා කියනවා. ඔබ දැන් මරණාසන්න වෙලා ඉන්නේ. මරණාසන්න වෙලා ඉන්න ඔබට මෙන්න මේ වගේ පණිවිඩයක් කවුරු හරි කිව්වටින් ඔබ මොකද කරන්න කියලා ඇහුවා. රජතුමා මොකද කියන්නේ? එක්කෙනෙක් නෙවෙයි පින්නතුනි හතර පැත්තෙන් හතර දෙනෙක් එනවා. එමෙතරු හතර දෙනෙක් ඇවිල්ලා හතර පැත්තෙම කියනවා උතුරු පැත්තේ මෙන්න මේ වගේ හොඳ ශාස්ත්‍රීය රටක් තියෙනවා. දකුණු පළාතේ මෙන්න මේ වගේ රටක් තියෙනවා. නැගෙනහිර මේ වගේ රටක් තියෙනවා. බස්නාහිර පළාතේ මේ හතර පැත්තෙම හොඳ ශාස්ත්‍රීය රටවල් හතරක් තියෙනවා. දුරුවල රජවරු ඉන්න. දැන් ඔබ මරණාසන්නේ ඉන්නේ. ඔබ මොකද කරන්න කියලා ඇහුවා. පින්නතුනි රජතුමා කියනවා සායන මම කොච්චර මරණාසන්න හිටියත් මම යුද්ධ කළා. ඒ රාජ්‍ය හතරත් මම කොහොම හරි ගන්නවා. අරගෙන ඒ රාජ්‍ය හතරත් මැරෙන්න මොහොතට හරි කලින් මගේ නමට මම පවර ගන්නවා කියලා. මෙන්න මේක තමයි පින්නතුනි කොච්චර ලැබුණත් Tamanට මේ තෘෂ්ණාවෙහි තෘප්තියක් නැහැ කියන කාරණේ. එතකොට මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ කරුණු හතර මහලු වීම, Tamanට තමන්ව පාලනය කරන්න බැරිකම, සියලු සම්පත් අත්හැරලා යන බව, ඒ වගේම Tamanට කොච්චර ලැබුණත් තෘප්තිකර බවක් නියම සැබෑ සතුටක් නැතිකම කියලා මෙන්න මේ කරුණු හතර නිසයි මං කලින්ම මේක තේරුම් අරගෙන ඉක්මනටම පැවිදුණේ කියලා. පින්නතුනි මෙන්න මේ ධර්ම දේශනාවෙන් අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශය මොකද්ද? දැන් මේව දැකලා අනිත්‍යය ගැන කලකිරෙන්න ඕනේ. අපි අනිත්‍යය අපට සලගන එකක් නැහැ හිම කියලා. පින්නතුනි අපටත් අනිත්‍යය ගැන ලොකු බලපෑමක් කරන්න බැහැ. ඇත්තෙම අපේ දෙමව්පියෝ ගැන වුණත් එයා වයසට යද්දී වයසට යන එකෙන් බලක්වන්න අපිට බෑ. එයා ලෙඩ වෙද්දී ඇතැමිට අපි වෛද්‍යවරු වෙන්න පුළුවන්. ඇතැමිට අම්ල තාත්තල යම්කිසි මට්ටමකට විතරයි අපට සුවපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. මෙවැනි ජීවිත අපි ගත කරන්නේ එහෙනම් පින්නතුනි අපි මේ ධර්මයේ තුලින් අපි ගන්න ඉහළම ප්‍රයෝජනය එහෙනම් මොකද්ද? පින්නතුනි අපේ මනස දියුණු වෙන විදියට අපට සැබෑ තෘප්තිය, සැබෑ සතුට එන විදියට අපි ජීවිතය පවත්වා ගන්න ක්‍රමය. ඒ වගේම එදිනෙදා ජීවිතයේ අපට දුක් කරදර ටිකක් එනවා නම් අන්න ඒ දුක් කරදර වලින් අපි නිදහස් වෙන්නේ කොහොමද කියලා මාර්ගය ධර්මයේ තුලින් අපි තේරුම් ගන්නට ඕන. දැන් එදිනෙදා අපට මොනවද තියෙන පින්නතුනි දුක් පීඩා ටික? සාමාන්‍යයෙන් එදිනෙදා දැන් ඔබ කරදර හැටියට මොනවද හිතාගෙන ඉන්නේ සාමාන්‍යයෙන්? කිසිම දෙයක් නැතුව එදිනේ සමහරටනේ. ඇතැමිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හිතන්න පුළුවන්. ඇතැමිට ලෙඩදුක් ගැන හිතන්න පුළුවන්. අම්මා තාත්තගේ වයසට යෑම ගැන හිතන්න පුළුවන්. ඇතැමිට ගෙදර ණය තුරුස් වෙලා තියෙනන් ඒව ගැන හිතාගෙන ඉන්න පුළුවන්. ඈ එහෙම නැත්නම් අඩුවම ගානේ තමන්ට බඩගින්න හරි දැනෙනවනේ නේද? මේව තමයි සාමාන්‍යයෙන් තමන්ට දැනෙන දේවල් ටික. නැත්නම් තමන් වයසට යනකොටනේ තමන්ගේ ඇස් පෙනීම අඩු වෙනකොට, කොණ්ඩේ සුදු වෙනකොට, එතකොට ටික ටික වයසට යන වගේ පේනකොට මේවත් ඇතැම්මිට අපට හිතට පීඩා වගේ දැනෙනවා. පින්නතුනි මේව තමයි සාමාන්‍යයෙන් අපි එදිනෙදා දුක් කියලා හිතාගෙන ඉන්නේ. පින්නතුනි මේ දුක් ටිකත් එක්කම බලන්න අපි ඉතාම කැමති අපේ අම්මා තාත්තා හරි, අපේ සහෝදර සහෝදරියක් හරි, අපේ ස්වාමි පුරුෂය හරි, භාර්යාව හරි, නැත්නම් අපේ දරුවෙක් අපේ ඉදිරි පිටම ඒ කෙනාගේ ජීවිතයට අනතුරක් වුණා කියමු. මාරාන්තික ලෙඩක් හරි ලොකු අනතුරක් හරි වුණා කිව්වම එතකොට පින්නතුනි අපට වැඩිපුර දුක අර මුලින් කියපෝ යම් යම් සුළුසුළු දේවල්ද, මේ දරුවගේ ලෙඩේද, මේ අනතුරද අපට විඳ දරා ගන්න බැරි. පින්නතුනි දරුවෙක්ගේ ජීවිතයට මේ වගේ අනතුරක් වුණොතින් අපට පින්නතුනි ඒක ඊටාම සරල දෙයක් නෙවෙයිකට මුහුණ දෙන එක. පින්නතුනි අපට කියන්න පුළුවන් ද මෙවැනි අනතුරක් අපට නැහැ කියලා? පින්නතුනි අපට දරුවෝ ඉන්නවා නම්, අම්මා තාත්තා ඉන්නවා නම්, ඥාතීන් ඉන්නවා නම් මේ වගේන් වෙන්වීමේදී එන කඳුළු ටිකෙන් කඳුළු ටික දැන් සූදානම් කරමින් මේ ඉන්නේ. ඒක අමතක කරන්න එපා. මේ සියලුම දේවල් මේ වගේන් එන දුක් ටික පොදි බැඳගෙන තමයි ඒ ඕනම මොහොතක අනන්න අවශ්‍ය කරන පෙර සුදුසු කන්ටික පූර්ව සූදානම් ටික දැන් මේ සකස් කරමින් මේ අපි ඉන්නේ. අන්න එතනින් අන්න ඒ දුක් ටිකෙන් නිදහස් වෙන්නයි බුදුහාඳුරන්ගේ මේ ධහම තියෙන්නේ. නිකන් සරල දෙයකට නෙවෙයි පිනතුනි. හිතන්න එපා මේ බුදුබණ තියෙන්නේ සාමාන්‍ය අපිට පූජාවක් තියලා පොඩි ආශිර්වාදයක් ලබා ගන්න, දරුවට විභාගය පාස් කරගන්න, අම්මා තාත්තා මිය ගියාම පින් අනුමෝදන් කරන්න, මේවත් කරන තමයි පින්නතුනි. පින්නතුනි මේව නෙවෙයි බුදුදහමෙන් අපි ගන්න නියම ප්‍රයෝජනය. බොහෝ දෙනෙක් ඇතැම් විට හාමුදුරු ආශ්‍රය කරන්නේ මේ දේවල් ටික කරගන්න. උපන්දිනේට ආශිර්වාද කරගන්න, මියගිය කෙනාට පින් අනුමෝදන් කරන්න, දරුවගේ අපලයට සාන්තියක් කරගන්න, ලෙඩෙන් මේ ටිකට නෙනේ. පින්නතුනි මේවත් බුදුදහමෙන් කරන නැත්තේ නෑ. නමුත් මීට වඩා වටිනා දර්ශනයක්, වටිනා ප්‍රයෝජනයක් බුදුදහම තුල තියෙනවා. මොකද ඒ ප්‍රයෝජනය මෙන්න මේ ජීවිතයේ මහා අනතුරේදී අන්නේ අනතුරෙන් වැළකීලා ඉන්නට එතෙන්දි වෙන දුක් ටිකෙන් නිදහස් වෙන මාර්ගය ඒ දර්ශනයයි මේ බුදුදහම තුලින් ලබා දෙන්නේ. මේ පින්නතුන් අහලා ඇති බුදුහාමරෙන් කාලේ හිටිය බන්දුල මල්ලිකාව කියලා කාන්තාවක්. බන්දුල සේනාධිපතියාගේ භාර්යාව. බන්දුල මල්ලිකාව. පින්නතුන් මේ බන්දුල මල්ලිකාගේ ස්වාමිය කියලා කියන්නේ බන්දුල සේනාධිපතිය කොසල රජතුමාට හිටිය ඉතාම ප්‍රබල සෙනවියෙක්. හමුදාපතිවරයා. පින්නතුන් ඔහුගේ දක්ෂතාවය කොච්චරද දන්නවද? එක දිගට පේලියට 500ක් යනකොට හරියට පෙළේදි සටනේදී ඒ 500ම ඉලක්ක කළා. එක පෙළට පාරේ යද්දී එක ඊයෙන් අර 500ම විඳගෙන යන පුළුවන්, එක ඊතලෙ විඳින පුළුවන් දක්ෂතාවයක් තිබගෙන. ඒ බන්දුල සේනාධිපතියගේ භාර්යාව තමයි බන්දුල මල්ලිකාව කියලා කියන්නේ. පින්නතුනි මේ බන්දුල මල්ලිකාවට දරුවන් 32 දෙනෙක් හිටියා. නිවුල්ලු දරුවන් 32 දෙනෙක් හිටියා. මේ බන්දුල මල්ලිකාව පින්නතුනි දවසක්ද දානේ බෙදමින් ඉන අවස්ථාවේ ස්වාමින් වහන්සේලාට බන්දුල මල්ලිකාවට ආරංචියක් ආවා. පණිවිඩයක් ආවා. ඒ පණිවිඩයේ තියෙන ලියුමත් බලලා ඒකත් ඉනේ තියාගෙන බන්දුල මල්ලිකාව සාමාන්‍ය විදිහට දාන බෙදෙමින් හිටියා. පස්සේ පින්නතුනි ඒ ගෙදරම සේවිකාවක් අතින් වාදනයක් උඩු වුණා. දැන් මේ දානෙට බුදුරජාණන් වහන්සේත් වැඩලා හිටියා, සැරියුත් සාමරුත් වැඩලා හිටියා. සැරියුත් සාමරු හිතුව ඉතින් බන්දුල මල්ලිකාව මේකට ඉතින් කනගාටු වේද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගෝ මල්ලිකාව මේකට කනගාටු වෙන්නේ ඉතින් බිඳෙන වාදන ඔහම තමයි කියලා. පින්නතුනි බන්දුල මල්ලිකා මොකද කියන්නේ? ලියුම පෙන්නවා. ස්වාමීනි මේ වාදනයක් හුඩුනාට මං එහෙම කලබල වෙන්නේ නැහැ. මට ඊට වඩා අනතුරක් දැන් මේ වෙලා තියෙන්නේ. මොකද්ද? අර බන්දුල සේනාධිපතියත් ඔහුගේ දරුවන් 32 දෙනාත් මේ අවස්ථාවේ යුද්ධයකට ගිහලා හිටියේ. ඒ 33 දෙනාම යුද්ධයේදී මිය ගිහිල්ලා කියන කාරණේ. පින්නතුනි දරුවෙක් මිය යන්න ඕනේ නැහැ. ඔබ මේ බණහන වේලාවේදී ඔබේ පාරේ තියෙන වාහනේ වෙන වාහනයක හැප්පුණොත් වෙන කෙනෙක් ආවිල්ලා හැප්පුවයි කියලා ආරංචි වුණොත් ඔබට මේ බණට ඊට පස්සේ පුළුවන් දහන්න. ඔබ දක්ෂද? ඔබ දක්ෂ නැහැ පින්නතුනි. එතකොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුලින් මේ ධහම තුලින් පින්නතුනි අර බන්දුල මල්ලිකාව ඉතාම සාර්ථක විදියට යවස්සයි ස්වාමීන් වහන්සේට දාන බෙදුවා. මෙන්න මේ තැනදී පින්නතුනි උපරිම දක්ෂතාවය තමන්ගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට මේ ඔස්සේ තමන්ගේ හිතට එන ආවේග, හිතට එන හැඟීම් වලදී තමන්ගේ හිතේ ඉහළම කුසලයකින් ඒ අවස්ථාවට බුද්ධිමත්ව මුහුණ දෙන්න තමන්ට කොච්චර ආත්ම ශක්තියක් තියෙනවද කියලා කාරණේයි බුදු සමයෙන් වර්ධනය කරන්නේ. පින්නතුනි මේ දුක් ටික කෙනෙකුට ධර්මානුකූලව විසඳ ගන්න පුළුවන් නම් ඔබ හිතනවාද ඔබට අර මුලින් කියපු කාරණා ඔබ වයසට යන එක, ඔබගේ දරුවා විභාගයේ සමත් නොවෙන එක, ඔබගේ ණයතුරුස් දේවල් ටික, වාහනේ හැප්පෙන එක, ඒව ඔබට ලොකු ගැටලු වෙනවද එහෙනම්? ඒව ඔබට ඒ දුක දරාගන්න බැරි වෙනවද එහෙනම්? පින්නතුනි මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් ධර්මය තුලින් ලැබෙනවා නම් පින්නතුනි එයාටයි ලෝකයන්ි දරාගන්න බැරි දුකක් නැහැ. මෙන්න මේ ශක්තියයි අපට ධර්මය තුලින් ලබා දෙන්නේ. මේක පින්නතුනි හිතන්නේ අප සරල දෙයක් කියලා. මේක පින්නතුනි අමාරු දෙයක්. හැබැයි අපට බැරි දෙයක් නෙවෙයි. මේ සඳහා සම්පූර්ණ මාර්ගය සඳහා මාර්ගයක් බුදුදහම තුළ දේශනා කළා. ඒකේ පළවෙනි පියවර තමයි පින්තුනේ අපි හැකිතාක් දුරට සිල්වත් වෙන්නට ඕන. අපි හැකිතාක් දුරට අනිත්‍යයට මෛත්‍රී සාගත වෙන්නට ඕන. අපේ හිතේ බොහෝ විට හිත කැළඹෙන්නේ, හිත අකුසල් ඇතිවන්නේ හිත අනිත්‍යයත් එක්ක තියෙන අමනාපකම් හින්දා. අපේ හිතේ තියෙන සතුට නැති වෙන්නේ බොහෝ විට කෙනෙක් අඩුපාඩුවක් දැකලා ඒක මතක් වෙලා තමයි අපේ හිතේ ලස්සන නැති වෙන්නේ. ඒ නිසා මානසික සුවයක් කරා යන පින්තුනි ගමනේ පළවෙනි පියවර තමයි හැකිතාක් දුරට මෛත්‍රිය දිනු කරන්න. දැන් අපි හැමදේම කරන්නේ මානසික සුවයකටනේ නේද? ඒ මානසික සුවයක් ඔබ ඇත්තටම බලාපොරොත්තු වෙනවා නම් ඒ කරන්න ඕන ලිස්ට් එකේ පින්තුනි එකටම තියෙනවනේ මොකද්ද? මෛත්‍රී වඩන්න ඕන. ඔබ මෛත්‍රී නොවැඩනවා නම් ඔබ සතුටක් කරා යන කෙනෙක් නෙවෙයි. ධනෙ ටිකක් උපයන්න පුළුවන්, සල්ලි ටිකක් උපයන්න පුළුවන්, වාහනෙම ගන්න පුළුවන්, ඒව ගත්තට සතුට ලැබෙන්නේ නැහැ. පින්තුනි නියම සතුටක් කරා යන මාර්ගයේදී පළවෙනි අංගය තමයි ඔබ කොච්චර මෛත්‍රී වඩනවද කියලා. ඒ වගේම පින්තුනි අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනුක. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. යා කරුණාවක් තියෙනවා යාගේ ළඟ. අනිත් කෙනාගේ දුකේදී පිහිට වෙනවා. ඒ වගේම මුදිතා ගුණයක් තියෙනවා. අනිත් කෙනාගේ දියුණුවේදී සතුට වෙනවා යා. යා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අම්මා කෙනෙක් දරුවෙක්ගේ දියුණුවක් දැකලා සතුට වෙනවා වගේම අනිත් කෙනෙක් දියුණුවනට හොයා සතුට වෙනවා, ආශිර්වාද කරනවා යාට. ඒ වගේම උපේක්ෂාවටපත් වෙනවා. දුක සැප දෙකේදීම මැදහත් බවක් ඇති කරගන්නවා. මේ මෛත්‍රියත් එක්ක. අනිත් පැත්තේදී පින්නතුනි ප්‍රඥාව එන්නෙම දිනු වෙනවා. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඇත්තටම අපේ ජීවිතයට දැන් මේ මොකද්ද වෙන්නේ කියන කාරණේ. පින්නතුනි අපි බුද්ධිමත් උනා වෙන්නේ අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගත්තොත්. දැන් අපි ඇත්තටම හිතලා දින්නේ පින්නතුනි. අපි හුඟක් දැනුම් තියන අය විද්වතුන් කියලා තැමෙට හිතාගෙන ඉන්නවනේ. අපි හුඟක් ලෝකය ගැන දන්නව නේද කියලා හිතාගෙන ඉන්නවා. අලුත් ග්‍රහ ලෝක ගැන, ගැලැක්සි ගැන හොයාගත්තුවත් දන්නවා. අලුත් ලෝක දේශපාලනයත් ගැන අපි දන්නවා. අලුත්ම නිෂ්පාදන, අලුත් ඩිවයිස් එක මොකක්ද ආපු එක, ඒක ගැන දන්නවනේ. අපි ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනේ ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ? අපේ ජීවිතේ වෙන්නේ පින්නතුනේ ඇසෙන් රූප දැකලා අපි රූපේ පිළිබඳ යම්කිසි හැඟීමක් ගන්න එක. කනට ශබ්දයක් කාලයේ ශබ්දය තුලින් යම්කිසි හැඟීමක් ගන්න එක. දිව ශරීරෙම ඉන්ද්‍රියන් වලින් අපි අරමුණු ගන්න එක තමයි හැම මොහොතෙම වෙන්නේ. එක මොහොතක පින්නතුනි එක අරමුණක් විතරයි අපි ගන්නෙ. තමන්ගේ දරුව ගැන හිතනකොට ඒ මොහොතේ තමන්ගේ ලෝකේ දරුව විතරයි. තමන් රැකියාව ගැන හිතනකොට ඒ මොහොතේ තමන්ට රැකියාව විතරයි. එක මොහොතක එක අරමුණක් ගැන එක අත්දැකීමක් විතරයි තියෙන්නේ. අන්න ඒ වර්තමාන අත්දැකීම අතීතයේ මෙතෙන්ට එන එකක් නෙවෙයි, මෙතනින් අනාගතයට යන එකක් නෙවෙයි. ඒක දැකලා අහලා ඒ අත්දැකීම උඩ පස්සේ ඒ අත්දැකීම පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුවම එතනම නිරුද්ධ වෙනවා. දැන් මේ ශබ්දේ ගන්න බලන්න. දැන් මේ ශබ්දේ කරන්න පුළුවන් නේ? ඒ ශබ්දය කලින් තිබ්බේ නැහැ, ශබ්දය අහුනට පස්සේ ඉතුරු වෙන්නේත් නැහැ. මේකම තමයි පින්නතුනි අපේ කනෙන් අහන ශබ්ද, ඇසෙන් බලන රූප, ගඳ සුවඳ විඳින මේ හැම දෙයකම යථාර්ථයක් මේක. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මොකද්ද වෙන්නේ? ඒ අත්දැකීමට පස්සේ අපි හිතාගෙන ඉන්නවා ඒක ඉතුරු වෙනවායි කියලා. මේක තමයි මෝහය කියලා කියන්නේ. ඒ ඉතුරු වෙච්ච ටික තමයි ඉතින් අපි දායාදේ කියලා හිතාගෙන ඉන්නේ. හරි වටිනවයි කියලා අනේ අපේ හරි යාළුවෙක් හරි මතකයි මාත් එක්ක ඉස්කෝලේ ගියේ. ඈ අනිත් පැත්තේ මට බැන්නේ අහවලා එහෙම කියලා ඔය ඔක්කොම මහා ධනයක් විදිහට තියාගෙන ඉන්නවා. ඈ පින්නතුනේ අන්නේ පැස් කරගෙන ඉන්න ටික තමයි දුක කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපේ. මතක් වෙනකොටම තමන් දක්ෂ වෙන්න ඕන. දැන් මේ තමන් මතක් කරන්නේ තමන්ගේ හිතම නැවත සිහිපත් කිරීම කියන එක තමන් දැනගන්නට ඕන. හැබැයි තමන් දැකපු අහපු දේවල් මතක් වෙනකොට ඒව ස්ථිරවම තියෙන දේවල් කියලා හිතුවත් මොකද වෙන්නේ? තමන්ට දුක් ටිකත් ඒත් එකම ලැබෙනවා. අනේ මට මතකේ විතරයි ඕනේ. අනිත් දුක් ටික නම් එන්න බෑ, ලෙඩ වෙන්න බෑ, මහලු වෙන්න බෑ කියලා එහෙම බේරෙන්න බෑ. තමන් ඇසට දැකපු දේ කනට අහපු දේ ඒව නැවත මතක් කරනකොට ඒ විදිහටම ස්ථිරවම තියෙන දේවල් කියලා හිතාගත්තොත් ඒ අවිද්‍යාවෙන් නම් ඉන්නේ අනිත් පැත්තෙන් දේවල් ටිකක් නොමිලේ හම්බ වෙනවා. මොනවද හම්බ වෙන්නේ? ඈ ජරා ව්‍යාධි මරණ කියන දුක් ටික නොමිලේ සපේනු ලැබේ. ඒ නිසා දුකෙන් නිදහස් වෙන කැමැති නම් මෙන්න මාර්ගයේ මේ සඳහා පින්තුනි හැකිතාක් දුරට සිල්වත් වන්න, හැකිතාක් දුරට හිත සමාධිමත් කරගන්න, හිතේ කාරමුණක දියුණු කරන වෙලාව ටිකෙන් ටික වැඩි කරගන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මේ කිසියම් භාවනාවක් හෝ කීපයක් උපයෝගී කරගෙන එන්න එන්නම තමන්ගේ හිත එක අරමුණක තියෙන වේලාව ටිකෙන් ටික දියුණු කරගන්න. මෙන්න මේක තමයි තමන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ. තමන් හුඟා දෙනෙක් එක කතා කරයි කියලා, හුඟා කෑම කෑවයි කියලා, හුඟා ගෙදර බණ මුට්ටු තිබ්බයි කියලා සතුට ලැබෙන්නේ නැහැ. ටිකෙන් ටික විවේකේ වැඩි කරගන්න තමන් ජීවිතේ. හිත එකඟ කරගැනීමේ කාලය එන්නෙම වැඩි කරගන්න. ඒ හිත එකඟ කරගන්න හිතින් පිනතුනි මේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම දකින වාර ගන්න වැඩි කරගන්න. අපි කලිනුත් මේ ඇත්තට සඳහන් කරලා තියෙනවා තමන් හිතේ සතිමත් බව වැඩි කරගැනීම තමයි බුදුදහමේ කියන GPA එක. graduate point average එක. මේ average එක එන්නෙම වැඩි කරගන්න. ඔබ දක්ෂණා. අනිත් පැත්තෙන් ඒ ඇති කරගන්න සිතින් අනිත්‍යතාවය බලන වේලාව වැඩි කරගන්න. ඒ මොකද්ද? ඒ තමයි IQ එක. ඔන්න බුදුදහමේ තියෙන GPA එක, ඔන්න බුදුදහමේ කියන IQ එක. දක්ෂයෙක් නම් ඇති කරගන්න. පින්නතනේ බුදුදහමේ හුඟක් දේවල් වඩන්න නැහැ. මෙන්න මේ දෙක විතරයි වඩන්න තියෙන්නේ. සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස් එක, ප්‍රඥාව, විස්ඩම් එක. හැබැයි මේක නිකන් වඩන්න බෑ පින්නතුනි. මේක වඩන්න නම් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගතිගුණ ටික ඔබ ළඟ අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. ඔබගේ ළඟ ආවංකකම තියෙන්න ඕන. නිහතමානීකම තියෙන්න ඕන. අහුම්කම් දෙන සූදානම තියෙන්න ඕන. මෛත්‍රී සාගත බව තියෙන්න ඕන. සැහැල්ලු ගති පැවතුම් තියෙන්නට ඕන. ඔබ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. කළගුණ දන්න කෙනෙක් වෙන්න ඕන. පරිත්‍යාගයේ සීලී කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ ගතිගුණ තිබ්බොත් තමයි අතෙන්ට යන පුළුවන්කම තියෙන්නේ. දැනුම තිබ්බට විතරක් කරන්න බෑ මේක. අර පල්ලෙහා මට්ටමේ යටිතල පහසුකම් ටික ඔබ ළඟ තියෙන්න ඕන. කරුණාව, මෛත්‍රිය, අනිත්‍යට උපකාර කරන ගතිය, නිහතමානීකම, අවංකකම, මෛත්‍රිය මෙන්න මේවත් එක තමයි කොයිතරම් දුරට ඔබ මේ ගමනේ යනවාද කියන එක තීරණය වෙන්නේ. එනිසා පින්නතුනි මේ ගුණධම් ටික දිනු කරගන්න අපි වඩ වඩාත් උත්සාහ ගනිමු. අපේ ජීවිත වාක් වටින ජීවිත, ඒ වටින ජීවිතවල තව තවත් වටිනාකම වැඩි කරගන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. පින්නතුනි අපේ ජීවිත ධර්මයෙන් දිනු කරගත්තොත් අපේ වටිනාකමට මොකද වෙන්නේ? අපේ වටිනාකම පින්නතුනි මීට වඩා වාක් වටිනවා. දැන් අපේ ජීවිතේ ඒ තරම වටින්නේ නැහැ. අපි ආධ්‍යාත්මික දිනුනාට පස්සේ පින්නොතින අපි කොච්චර වටිනවද දන්නවද? දැන් බුදුරජාණන් වහන්සේගේ කෙස් ටිකටත් වඳිනව නේ නේ. බුදුහාඳුරෝ පාවිච්චි කරපු පාත්‍රයේ කෑල්ල අරගෙන පාත්‍රා ධාතුව කියලා දාගැප් හන්දර වන්දනා කරනවා. බුදුහාඳුරෝ පාවිච්චි කරපු පටියේ ධාතුව කියලා පටිය ධාතුවටත් වඳිනවා. බුදුහාඳුරෝ හිටිය තැනටත් වන්දනා කරනවා. කේස ධාතුන් වහන්සේට වඳිනවා. දලදා වහන්සේට වඳිනවා. පින්නොතින අපි මේ ඉන්න මට්ටමේ මිය ගියොතින් අපේ ශරීර කොටස් වලට වඳිනවද කට්ටිය? gedara kaya pinnothune miya giyaata passe saamaanya kiyana alu tikak akath tiyaganna naha kiyala ne. wattakadawat dahanna ne paalu wenawa ne. pinnothune aadhyaatmika api diinu unowathin api pinnothune poojaniya pudgiren bawata patthena. api vitarak ne api paavichcha karapu badu baanda ape amma taatta api hitiya gedara api paavichcha karapu waahane ewa hitan watina dewal bawata patthena. ඒ පත් වෙන්නේ අපේ වෙන දක්ෂතාවයක් නිසා හෝ රූප සම්පතේ නිසා හෝ පිරිස සම්පතේ නිසා නෙවෙයි. ඒ වටිනේ මොකක් හින්දද? ඒ වටිනේ පිනුදින අපේ මනස දිනු වීම නිසා ප්‍රඥාව, මෛත්‍රිය සහ ප්‍රඥාව දිනු වීමේ ප්‍රතිඵලයක් ඇඩේට අනිත් ගුණධම් ටික ඔක්කොම දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි පුද්ගලයේ ජීවත් වෙනකොට අපි ඒ පුද්ගලයා ආශ්‍රය කරන්න හුඟක් කැමතියි. හොඳ ගතිගුණ තියෙන අයත් එක්ක අපි හරි කැමතිනේ. එයා ගැන හිතනකොටත් අපට හරි ආසයි. එයාගේ ගතිගුණ හින්දා එනිසා පින්නතුනි හොඳ ගතිගුණ ඇති කරගන්න. කරුණා මෛත්‍රිය හැකිතාක් දිනු කරගන්න නිතර අනිත්‍යයට උපකාරයක් කරන්න පුළුවන් මට්ටමේ ඉන්න. නිතර අනිත් කෙනෙක්ගේ දිනුවකදී හුඟා සතුටු වෙන්න. අනිත්‍යය දිනු වෙනකොට ආශිර්වාද කරන්න එයට උදව් කරන්න. ඒ වගේම පින්නතුනි ටිකෙන් ටික ප්‍රඥාව දිනු කරගන්න සිල්වත් ජීවිත ගත කරන්න. මේක තමයි අපේ ජීවිත වලින් අපි ගන්න ප්‍රයෝජනය. එහෙම දිනු වෙන පින්නතුනි අපට ඇසෙන් දකින රූපයෙන් අපිට බාහිරට ඇදල යන ගතිය එන්නෙම අඩු වෙනවා. දැන් පුළුවන් කෙනෙක් රූපයක් වෙනස් කරලා අපේ හිත වෙනස් කරන්න. ශබ්දයකින් අපිව වෙනස් කරන්න පුළුවන්. පින්නතුනි අපි දිනු වෙනවා කියලා කියන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ වලට අපේ තියෙන මානසික සතුට පැහැර ගන්න බැරි විදිහේ මනසක් සිතක් අපි ඇති කරගන්නේ. අන්න එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපි දක්ෂයන් බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රමාදීව කටයුතු කරන්නට අපි හැම දිනෙකම අදිස්ථාන කරගනිමු. ඉතින් තමන්ගේ දයාබර මෑණියන් මිය ගිහිල්ලා දැන් මේ අවුරුද්දක් ගත වෙන අවස්ථාවේදී අමරා අබේරත්න මාතා වෙනුවෙන් ඒ ජිම් අබේරත්න මහත්මයා ප්‍රධාන දරුවන් කවුරුත් ඒක රාත්‍රි වෙලා තමගේ ඥාති මිත්‍රාදීන් කවුරුත් සහභාගී කරවාගෙන අද දින මේ නිවසේ ඉතාම වටිනා පින්කමක් සිදු කරන අවස්ථාව මහා සංඝ සතු දානයක් පූජා කරන අවස්ථාවේදී ඒ දානෙට කලින් සිදු කරන ධර්ම දේශනාවේ පින්කමයි මේ ඇත්තන් මේ සිදු කළේ. ඉතින් පින්නතුන් මුලින් පංචශීලය සමාදන් වුණා. ඒ වගේම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශනා කරපු සද්ධර්මයයි අපි මේ ශ්‍රවණය කළේ. පින්නතුනේ ශ්‍රවණය කරපු සද්ධර්මය හැකිතාක් දුරට මතක තියාගෙන තමන්ගේ ජීවිතයට පුළුවන් උපරිම ආකාරයෙන් පිළිපදින්න අපි අධිෂ්ඨාන කරගනිමු. දැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසරකට කලින් මිය ගිය අමරා අබේරත්න මාතාව මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි වෙනත් ඥාතීන් ඔබ නමින් මිය ගොස් සිටිත් නම් තමන්ගේ මෞද්‍යම පියාදී යම් තාක් ඥාතීන් වෙත නම් ඒ හැම දිනෙකම සිහිපත් කරගන්න. ඒ හැම දිනාටමත් මේ පින සසර ජීවිතයේ සුවපත් භාවයේ පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දහම කටයුතු හොඳින් සිද්ධ කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා. දෙවියන්ටත් මේ පින් උතුම් මොණිමාන පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පිනතුනි අමරා අබේරත්න මාතා මිය ගොස් වසරක් ගත වෙන අවස්ථාවේදී ජිම් අබේරත්න මහත්මයා ප්‍රධාන මේ ඥාතින් කවුරුත් ඒක රාසි වෙලා මේ නිවසේ ඉතාම වටිනා හොඳ ලස්සන පින්කමක් සිදු කරගත්තු අවස්ථාව. ඉතින් දහවල් දානයත් පූජා කරනවා ස්වාමින් වහන්සේලාට. ඉතින් මේ සියලුම පින්කමල අනිසංසයෙන් ඔබ හැම දිනාටමත් පිනතුන්ගේ ආදරණීය දරුවන් හැම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්න සැලසේවා. මේ සම්බුද්ධ ශාසනය තුලදීම අපරමාදීව ගුණධන් සම්පූර්ණ කරගෙන වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමටත් දුක් කරදර වලින් නිදහස් වීමටත් මේ හැම දිනාටම අද දින රැස් කළා වූ මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයම් පන්තා ච නිම්භයං සෝකම් පන්තා ච නිස්සෝකාං අන්තෝ සම්වේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙනසත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.